කායානුපස්සනාව. කායානුපස්සනාව වඩන භාවනා යෝගියෙක් කය දිහා බලාගෙන ඉන්නවා. දැන් කය දිහා බලාගෙන ඉඳීම තුලින් එයාගේ සිත කොයිද පවතින්නේ? කය දිහා බලාගෙන ඉඳීම තුලින් පවතින්නේ චිත්තානුපස්සනාවේ. ඇයි කයය බලන්නේ සිතින්නේ? කය දිහා බලාගෙන ඉන්නකොට එයාගේ සිත පවතින්නේ චිත්තානුපස්සනාවේ. හැබැයි චිත්තානුපස්සනාවේ පැවතුනාට සිය කොයිද තියෙන්නේ? කයේ. කය දිහා චිත්තානුපස්සනාවෙන් බලනවා. හැබැයි චිත්තානුපස්සනාව බැලුවට, චිත්තානුපස්සනාවේ තිබුණට ඒ සිය පවතින්නේ කයේ. එහෙනම් මේ කය මත සිය තියෙන්න ඕනේ. සිත චිත්තානුපස්සනාවෙන් ඒ ක්‍රියාව කරන්නට ඕනේ. ඒ මොනොත් ඒ කමඨාන නිවැරදි. දැන් අපි සිතවිලි බලනවා කියලා කිව්වාම සිතවිලි අනන්ත එනවනේ. ඒ එන සිතවිලි එකක්වත් අඳුන ගන්න නැහැ. දැන් අපි උදාහරණයට කියමු. අපි පොළොට ගියා. කොයිද? අවුරුදු 10කට කලින් පැවිදි වෙන්න කලින් පොළොට ගියා. පොළොට ගියා හදාස එක පාට මතක් වුණා. අදිසිය මතක් වුණා. මතක් වෙච්ච සිතවිල්ල අඳුන ගත්තාම ඒ අඳුනගත්ත සිතවිල්ලේ 100 දැන් පවතින්නේ නැද්ද? පවතිනවා. ඒකට අඳුනගත්ත ගමම 100 පැවතුනයි කියන්නේ ඒ සිතවිල්ල දැන් අමතක වෙන්නේ නැහැ. ඇයි ඒක 100ෙන් දැක්කනේ? 100ෙන් දැක්ක නිසා අර පොලේ කතන්දරේ සෑහෙන දුරට යනවා. එතන වෙච්ච සිදුවීම් ටිකයි, එතන මොනාරි දෙයක් ගැටලුවක් ඇති වුණා නම්, කාගෙත් එක්ක හරි ගැටුණා නම්, ඒ හැම දෙයක්ම මතක් කළා පැය ගාණක් යනවා. එහෙනම් සිතුවිලි දිහා බලන භාවනා යෝගියා සිතුවිලි අඳුනා ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි. බැරි වෙලාවත් 100 නැතුව එයා සිතවිල්ලක් අඳුනගත්තාම එයාට සිතවිලි දිහා බලන් හම්බෙන්නේ නැහැ. අර අඳුනගත්ත සිත මත සිත පීඩවන්න වෙනවා. අඳුනගත්ත සිත අරමුණු කරගෙන එතන රැඳෙන්න වෙනවා. එතකොට භාවනාව ඒ කියන ක්‍රමයට නෙමෙයි වෙන ක්‍රමයකට සිදු වෙන්නේ. එහෙනම් සිතවිලි එකක්වත් අඳුනගන්නේ නැහැ. ඒ සිතවිලි ලෝභ සිතවිලිද, ද්වේෂ සිතවිලිද, මෝහ සිති මොකක්වත් අඳුනගන්නේ නැහැ. සිතවිලි එන බව විතරක් දන්නවා. 100ෙන් සිතවිලි එනවා. ටිකක් වෙලා පවතිනවා, ටිකක් වෙලාවකින් යනවා. සිතවිල්ල හඳුනාගත්තොත් අඳුනගැනීමේ මොකද්ද කරන්නේ අපි? ඒ මත 100 පවතනවා. 100 පවතුවාම දැන් ඒ සිතවිල්ල අපි අල්ලලා ඉවරයි. ඒක අපට අහුවෙලා ඉවරයි. අහුණා මොකද වෙන්නේ? අර 100ෙන් ඒක නඩත්තු වෙනවා. අපි නඩත්තු කරන්නේ නැහැ. අර අඳුනාගත්ත 100 තුලින් ඒක නඩත්තු වෙනවා ඉබේ. ඒ නඩත්තුව වෙන තාක්කල් ඒක නැති වෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් වෙන 100ක් આવොත්, වෙන කල්පනාවක් આવොත් අර අතන පවතිච්ච 100 කැඩිලා වෙන එකකට, වෙන සිතවිල්ලකට සම්බන්ධ වුණාම මොකද්ද වෙන්නේ? අර නඩත්තුව නැතුව යනවා. එතකොට ඒක ඔළුවෙන් අයින් වෙනවා. එහෙනම් සිතවිලි නිතරම අඳුනා ගන්න නැතුව එන සිතවිලි වලට එන්ටත්, පැවතෙන වෙලාවක් ඒගොල්ලන්ට පැවතෙන්ටත් කැමැතිනම් යන්ටත් අරිනවා. කිසිම දෙයක් අඳුනා ගන්න නැහැ. පේන බව දැනගෙන ඉන්නවා. හැබැයි මොකද්ද පේනුනේ කියලා හොයන්න යන්නේ නැහැ. ඒක දැක්කම එතන තමයි ලෝභ දේශ මොහ රාග වෛර තියෙන්නේ. ඇයෙන බව දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. මොනවද ඇයෙන්නේ කියලා දැනගත්තාම අපිට නිඳා කෙරුවොත් ද්වේෂය ඇති වෙනවා. අපට මොනාරි දෙයක් පූජා කරන්න කතා කරන ඇහුනොත් ලෝභය ඇති වෙනවා. මොනවරි එකක් ඒගොල්ලෝ අනවශ්‍ය දෙයක් කතා කරනවා නම් මෝහයක් ඇති වෙනවා. එහෙනම් ඇහුනේ මොනවද කියලා දැනගත්තොත් එයා භවගාමි වෙනවා. නැවත සසරට යනවා. ඇයෙන බව දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. ඇහුනේ මොකද්ද කියන එක දැනගන්න යන්නේ. එහෙනම් ඒ කමඨානට අනුව අපි වඩන්නේ මොනවද? සිතිවිලි ඕන තරම් එන්න අරිනවා. ඒගොල්ලන්ට රැඳිලා යන්න අරිනවා. මොකවත් අඳුරගන්නේ නැහැ. සිතිවිලි ආපු ප්‍රමාණය දන්නේත් නැහැ. මොන සිතිවිලි ආවේ කියලා අපිට කියන්න තේරෙන්නේත් නැහැ. ඒවට ඒ විදිහටම යන්න අරිනවා. හරියට වඩන්න. මොනාර ප්‍රශ්නයක් තිබුණොත් කතා කරන්න. දැන් අපි මේම කියමුකෝ. සූකිරි ටිකක් අපේ හාමුදුරන්ට දෙනවා. සූකිරි ටිකක් දුන්නාම අපි කියනවා සූකිරි වලට අනුව බලන්න. දෙනවා කොඹකොළ හොඹරපු කසාය. අපේ හාන්දරෝ සූකිරි වලට අනුව මේක වළඳන්න. දැන් සූකිරි වලට අනුව ගන්නකොට තිත්තද පැණි රසද? දැන් සූකිරි ටිකක් දෙනවා අපේ හාන්දරන්ට. සූකිරි ටික දීලා අපි කියනවා ස්වාමිනී මෙතන අපි කොඹකොළ කසායක් තියෙනවා. හැබැයි කොඹකොළ කසාය වළඳන්න සූකිරි වලට අනුව. දැන් සූකිරි වලට අනුව කොඹකොළ කසාය ගන්නකොට තිත්ත දැනෙනවද පැණි රස දැනෙනවද? හරි කමටාන හරි. තිත්ත නවත්තන්න බෑ. දැන් කොඹකොළත් එහෙම සිතවිල්ලකින් පැණි රස කරන්න පුළුවන්ද? බෑ. තිත්ත දැනෙනවා. හැබැයි කයට තිත්ත දැනුණාට සිත පවතින්නේ පැණි රස මත. සිත පැණි රස මත පවතින නිසා අර තිත්තේ බලය අඩු වෙනවා. ඇයි? අර සංකල්පයේ තියෙන අරකේ. දැන් සමහර වෙලාවට අපිට දම්බෙන දාණය හරියට මේ පිළිවෙලට නැහැ. ඒක වළඳන ටික කපාසෙයි. හැබැයි අපි මොනවාර පින්කමට ගිහිල්ලා විශේෂ දානයක් වළඳුවා නම් ඒ දාණයට 100 පීටවම දැන් මේ දාණය අරකට අනුව වෙනස් වෙන්නේ නැද්ද? මානසිකත්වේ වෙනස් වෙනවා. එහෙනම් අපි මේ ලෝකේ සමාර්ධය කරනකොට අර මනසේකට සම්බන්ධ වෙනකොට අර මානසිකාර්ය සම්බන්ධ වෙනකොට පවතින දේ ඒක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අර මානසිකත්වෙට නිසා අරක දරා ගන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙනවා. එහෙනම් කයට අනුව දකින්වයි කියලා කියන්නේ කනට ඇවුනත් ඒක මුළු කයටම දැනෙන ස්වභාවයක් වෙනවා. පේන්නේ ඇසට උනත් කයට අනුව කායේ කායානුපස්සී විහෙරති. කයට අනුව දකින්න නිසා මුළු කයටම ඒක දැනෙනවා. ඒ විදිහට මුළු කයටම අර ඇසට අනුව දිවට අනුව කනට අනුව කියලා වෙන වෙනම ඉන්ද්‍රියන් වලින් අපි දැක්කේ. ඒ නිසා ලෝභ දේශ මොහ ඇති වුණා. දැන් අපි ඉන්ද්‍රියන් ටික ඔක්කොම අයින් කරලා සම්පූර්ණ කයෙන් මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනවා. ඔව් ධාතු වශයෙන් අපි බලනවා මේක ටිකක් පුරුදු වුණාම. ධාතු වශයෙන් දකින්න ස්පර්ශයක් වශයෙන් දකින්නවා. ඊට පස්සේ ඒ කයට අනුව ධර්මයෙන් දකින්නේ කොහමද? ඒ හැම එකක්ම අපි ධර්මානුකූලව ගන්නෙ කොහමද? යහපත් ලෙස ගන්නෙ කොහමද? ආර්ය ක්‍රමයට ගන්නෙ කොහමද? ඒක තුන්වෙනියට දකින්නවා. හැම දෙයක් තුළම සිතක් පවතින. මුකුත් පේන්නේ නැහැ. සිත පේන බව දැනගන්නවා. මොකවත් ආන්නේ නැහැ. ඇයෙන බව සිත දැනගන. මේ හැමතැනම සිතේ ගනුදෙනුවක්. ඒක චිත්තානුපස්සනාවෙන් දකින්නවා. සිතවිලි එන එක දිහා බලාගෙන ඉන්න කිව්වේ ඔබ වහන්සේට සිතවිලි ගෙන්න ගන්න කිව්වේ නැහැ. වෙනස් කරලා දකින්නයි කියන්නේ මොකද්ද? ගෙන්න ගන්නවා. අපිට ඕනේ එකක් ගන්නවා. දැන් කියමුකෝ අපි පිඟානක් දකිනවා. දැන් අපි කැමැතින පිඟාන දකින්න. අපි කැමැති කෝප දකින්න. ඒ නිසා අපි පිඟාන කෝප වාසියෙන් වෙනස් කර ගන්නවා. දැන් වෙනස් කරාම දැන් කෝපයක් තිබුණ නැහනේ. දැන් අපි ගෙන්නගෙන නෙමෙයිද තියෙන්නේ. දැන් අපිට පේන එක ප්‍රශ්නයක්ද? දකින්න එක ප්‍රශ්නයක්ද? නෑ නෑ. හොඳට අහන්න. අපට පේන එක ප්‍රශ්නයක්ද? දකින්න එක ප්‍රශ්නයක්ද? දැන් එතකොට මොකද්ද අපි කරන්න ඕනේ? පේන එකනේ. දැන් ඔබ වහන්සේ කරන්න හදන්නේ මොනවද? දකින්න එක. ඇයි? අර අපට ඕන එක හදනවා. අපට ඕන එක වෙනස් කරනවා. වෙනස් කරායි කියලා කියන්නේ එයා දකින්නවා. එයා දකින්න එකක් හදන්න වෑයම් කරනවා. ඒ කියන්නේ දැකීමේ ක්‍රමවේදය තියෙනවායි කියලා කියන්නේ භවගාමි. පේන ක්‍රමවේදය තියෙනවායි කියලා කියන්නේ එයා අනාගාමි. අනාගාමි කෙනාට මොකද්ද වෙන්නේ? එයා බලන්නේ. පේනවා. දැනෙනවා. හැඟෙනවා. සිතෙනවා. හැබැයි ඒ සිතෙන හැම දෙය තුළම සියුම් තැන් තියෙනවා. ඒ අවුවෙන තැන්. ඒක નિවැරදි කරාම රාත්. එහෙනම් අපි භවගාමි වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? අපි දකිනවා. කතන්දර අපි හාගන්නවා. රස අපිට දැනෙනවා. අපි සිතනවා. මේම වෙන්න පුළුවන්. අරලා කියන්නේ එයා මේක වෙන්න පුළුවන්. අපි එකක් හිතනවා. බලන්න එයා ඒක නෙමෙයි හිතලා තින්නේ. එයා වෙන එකක් හිතලා තින්නේ. වෙන එකක් කරලා තින්නේ. හැබැයි අපි එකක් හිතලා ඒකට අදාළ එකක් හදනවා. බලනකොට ආත්පස්සෙම වෙන එකක් වෙලා තින්නේ. එනම් මේ තමන් දකිනවා, තමන් හාගන්නවා, තමන් කතා කරනවා, තමන් සිතනවා කියන මේ ක්‍රමවේදය තුළ පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා නිසා තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. දැන් අපි මොකද්ද පුරුදු කරන්නේ? මේ අපි උවමනාවෙන් කරන ක්‍රමවේදෙන් නිදහස් වෙන්න. දැන් සිතවිලි දිහා බලනවා කියන එක තුලින් ඇත්තටම අපි අදහස් කරන්නේ ජීවිත කාලෙම සිතවිලි දිහා බලාගෙන ඉන්න. අවුරුදු කීයක් බලාගෙන ඉන්නද? ඒක හැමදාම කරන්න බෑනේ. එහෙනම් මොකද්ද මේ සිතවිලි බලාගෙන ඉන්නවා කියන එකෙන් අපි අදහස් කරන්නේ? කරන දේ නැතුව කෙරෙන එකට උරු කරනවා අපි. හැමදේම බලාගෙන ඉන්නවා. දැන් සිතවිලි දිහා බලාගෙන ඉන්න ඉතන්නේ මොකුත් ඉතන්නේ. එයා බලාගෙන ඉන්න එන දේවල්. දැන් එහෙම කියන කෙනාට කියන දේ ආගෙන ඉන්නත් පුළුවන් වෙන්න එපා. ඇයි? අර පුහුණුව තියෙනවනේ. කතා කරන්නේ මම මොකටද? කියන එකක් ආගෙන ඉන්න. එහෙනම් ගොඩාක් ආගන්නවා. පොඩ්ඩක් කතා කරනවා. දැන් ඇදිලානේ. ආර්ය ගුණ ඇදිලානේ. කවුරු මොනවා කරුවත් උන්වහන්සේ අවශ්‍ය ටික කළා පාඩු හිටියා. මොකවත් කියන්නේ නැහැ. ඇයි? අලුතෙන් එකක් කරන්න යන්නේ. කවුරුර කියනවා ස්වාමීන් වහන්සේ මේ කෝපය අරන් අතනින් තියන්නක. තන නෙමෙන්නේ තියන්න තියෙන මෙතනනේ. අර තියෙන රැක් එක මනන්නක මොලයක් නැහනේ. අපි අරන් ගිලා අතනින් තිනවා. එක පාට අර්ථ කඩම් වැටෙනවා. අපි ආන්දන එක වැටුණානේ. ඔව්, ඒ නූල කැඩිලා මේ අග්ගිසෙන් තිබුණේ මීයෝ හපලා එක. ඒක වැටෙන බව දැනගෙන තමයි මං කිව්වා කෝප්පය අතනින් තියන්න කියලා. අයියෝ බොන්ස කෝප්පය අතනින් තිබෙ නෑ රැක් එක. ඉතින් මම කියපු දේ කෙරුවා නම් කෝප්පය බේරෙනවනේ. දැන් අඩුවත් නෑ කෝප්පෙත් නෑ දෙකම ගියා. ඇයි? අර කියන දේ ඒ ඒ ඒ කමාන්ඩ් එකට වැඩ කරන්නේ අය. එයා එකක් හිතලා ඒක වැඩ කරනවා. ඒතරේ දුර්වලකම හදන්න එපා. සංසාර ගොඩාක් පුරුදු කරලා. කියන දේ කරන්නේ. තමන්ට මොනවද හිතෙන්නේ ඒක තමයි කරන්නේ. ඇහෙන දේ කරන්නේ. ඒක එහෙම නෙමෙයිනේ. ඒක මෙහෙම නෙවෙන්න ඕන කියලා Taman ටිකක් හිතනවා නෑ. ඒක කරනවා. පරිසරයේ යමක් නිර්මාණය වෙලා තිනවා. ඒකට එකඟ වෙන්නේ නෑ. ඒක වෙනස් කරලා Taman ට ඕන එකක් හිතන කරනවා. ඒ කියන්නේ එයා මේ ඇහෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියලා කියන මේ දාරු කීරියට දීපු කමඨානට එකඟ නෑ. ඒ සම්මාවට එකඟ නෑ. ඒ ආර්ය මාර්ගයට එකඟ නෑ. එහෙනම් එයාට දෙන කමඨාන මොකද්ද? ඉස්සෙල්ලාම එයාට දෙන්න ඕනේ කරන්නේ නැතුව කෙරෙන දෙයට යොමු කරන්න ඕනේ. එයා ඉස්සෙල්ලාම අරකට උරු කරනවා. ඉස්සෙල්ලාම කැලාවෙන් කුළුවරක් අල්ලාගෙන එනවා නේ මිනිස්සු. ගම්වල හිටපු නිසා හොඳට අවබෝධ ඇති. කැලාවෙ ගිහිල්ලා නම් නිකන් අරක් අරගෙන ගිහිල්ලා දානවා. ඒ කුළුවරක ඔක්කොම එකතු වුණාට පස්සේ මේ කට්ටියත් කර කට්ටියත් පටලා ආරං එනවා. දැන් කැලාවෙන් අරක කරත්තට බඳින්න පුළුවන්ද? බෑ. ඇයි? එයා දඟයි. එයාව බැඳලා තියෙනවා. බඩගින්නේ තියෙනවා. කෑම ප්‍රමාණයට දෙනවා, වතුර ප්‍රමාණයට දෙනවා, පොඩ පොට අත ගන්නවා, පොඩ පොඩ ඊලා වෙනවා. ඊට පස්සේ ටිකක් එයා මෙල්ල වුණාට පස්සේ එකපාරට කරත්තෙට බඳින්නේ නැහැ. හොඳට ඊලා වෙලා පුතා මේන්න කිව්වා මෙන්නේ. ඒ වගේ ගවයක් එක්ක මෙයා බඳිනවා ජෝඩුව කරලා. එයාව එන්න කියනකොට මෙයාවත් ඇදගෙන එයා එන්නේ. අර ක්‍රමයට මෙයා උරු වෙනවා. අරය පාලනය වෙන විදිහට මෙයාත් පාලනයි. ඇයි? මෙයාට එයාව තනින් අරගෙන යන්න බෑ. මෙයාට වඩා අර ඊලා වෙච්ච එකන සද්දන්තයි. සද්දන්ත ඊලා වෙච්ච කෙනෙක් එක්ක මෙයාව ගැට ගහලා අර ක්‍රමයට උරු කරනවා. දැන් මෙයාට තනියෙන් බැන්දත් මෙයාට ඒ ක්‍රමවේදේ උරු වෙනවා. ඇයි? අරයත් එක්ක ඒක උරු වෙනවා. එහෙනම් දැන් අපි උරු වෙලා නැහැ නේ ක්‍රමේ. පේනවා කියනකොට උරු වෙලා නැහැ. ඇහෙනවා කියනකොට උරු වෙලා නැහැ. දැනෙනවා සිතන ඒකට උරු වෙලා නැහැ. අපි එකක් හිතනවා. පේන එක බලන්නේ අපි එකක් බලනවා. කාන්තාවක් යනවා. පේනවා. ප්‍රශ්නයක් තියෙනවද? රාගයෙන් බලනවා. දැන් රාගයෙන් බලන එක දැන් එයා රාගයෙන් බලන්න කිව්වද අපට? දැන් රාගය තියෙනවද නැහැ? ඒක අපි හදාගත් එකක් නේ. අපි හදාගත්තා නම් අපි විඳින්න ඕනේ. අන්න ඇදුණා රාගය කියලා කැලේසයක්. ජාති ජරා බව හැදුණා. බඩු මුට්ටු දකින්නවා. පේන බව දැනගෙන ඉන්නවා. දැන් ලෝභය ආවද? ඒකට තානමකුත් නැහනේ. දැක්කා මේක නම් අලුත්ම වර්ගයේ කකා. මේක නම් වටිනවා. සේනාසන වලට තිබිය යුතු එකක්. දැන් මේ ලෝභය ඇති කරගත්තේ කවුද? තමන්නේ. විඳවන්න එපා ඇති කරගත්තා නම්. විඳනනම් විඳවන්න එපා ඒ තමන්. ඒකට ජාති ජරා බව ඇදෙනවා. සසර යනවා. එහෙනම් අපි මේ විඳිනවා. අපි දකින්නවා. අපි ආගන්නවා. අපි සිතනවා මෙන්න මේ කාරණාව තමයි ඉපදෙන හේතු. ඒකට ඒක හදන්න අර පුහුණු උරු වෙලා නැහනේ. කියන දේ කරන්න වෙන එකක් කරන්නේ. තේරෙන දේ කරන්න වෙන එකක් කරන්නේ. හැයින දේ කරන්නේ වෙන එකක් කරන්නේ. එතකොට මේ සෑම ආයතනයක ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒතරේ සෑම ආයතනෙම හදන්න ඉස්සෙල්ලා එක එක හදාගෙන ඉන්න එපා. ඒ නිසා සිතවිලි එනවා, හිතන්න එපා. එනේවා බලාගෙන ඉන්න. ඇයෙනවා. ඇයෙන එක විතරයි ආන්නේ. වෙන මොකවත් හිතන්නේ නැහැ. එහෙම කියන්නේ අර හේතුව නිසා වෙන්න පුළුවන්. ආන්දරු අරක කියන්නේ සමහරට අරක හිතේ තියාගෙන. එහෙම එකක් හිතන. ඒක මගේ එකක් නේ. මගේව මිශ්‍ර කරන්න. අර ඇයෙන එක විතරයි. එන්න කිව්වා මට තරයන් සැරෙන් එන්න කිව්වා සැරෙන් එන්න කිව්වා ඔව් එච්චරයි එදා මට අඬුව ඉල්ලුවා දුන්නේ අර තරා හිතේ තියාගෙන මට මේ මෙහෙම කතා කළා එහෙම එකක් අදන්නේ ඇත්තටම ඇත්තටම එතන අඬුවක් තිබුණාද අඬුවක් අපිනේ අමුණාගත්තේ එතනට ගිහිල්ලා ඔක්කක් දාලා අඬුවක් එල්ලුවා ඒකේ එහෙම ඉල්ලන්නේ සැරෙන් එන්න කිව්වා එච්චරයි සැරෙන් එන්න කිව්වා ඉතිවරයි අර නිසා මේක කිව්වේ අර හේතුව නිසා මෙහෙම කිව්ව මගේ වැරද්ද වුණානේ අර වැරද්දට තමයි මේ මෙහෙම කතා කරන්නේ මට එහෙම එකක් අදන්නේ නැහැ. ඒ මානසිකත්වය තමයි කෙලෙස හැදෙන්නේ. ඒ දුර්වලකම. ඒක නිවැරදි කරන්න ඕනේ. මොකුත් හිතන්න එපා. හිතෙන්න අරින්න. එයාට පාඩු වෙන්න අරින්න ඕන එකක් ඇවිල්ලා යන්න අරින්න. ඒක බලන්න. ඒක බලන ඒ මානසිකත්වය ආවම ඔබ වහන්සේගේ චර්යාවෙන් මම ඒක දකිනවා. අනිත් ආයතනවලත් ඒක දිනුන වෙලා කියලා. එකකින් වඩනකොට ඔක්කොම දිනුන වෙන්න ඕනේ. කමාන්ඩ් එකක් එනකොට ඒ කමාන්ඩ් එකට වැඩ වෙන්න ඕනේ. ස්වාමිනී මේ කරන් අතනින් තියන්න. කොතනද ස්වාමිනී? මේසෙ උඩ? එහෙමයි ස්වාමිනී. මේසෙ උඩින් තිබ්බා. ඇයි ඔබ වහන්සේ පුටුවෙන් තිබ්බ නැත්තේ? නෑ ඔබ වහන්සේගේ පණිවිඩ ලැබුණේ මේසෙ උඩ තියා. ආ එහෙනම් හරි. හරියටම හරි. ඇයෙන බව දැනගෙන 100න් ඉන්න අය. වෙන එකක් එයා කරන්න යන්නේ නෑ. වෙන ඒවා නඩත්තු කරන්නේ නෑ. ඒ නඩත්තු කරනවා කියන එක තමයි ඇලිම් ගැටීම. කමටාන වඩන්න ඔබ වහන්සේට වැඩෙන්නේ කවදාද කියලා අපට තේරෙනවා. වැඩෙනකොට අපි දැනගන්නවා ඒක. දැනගත්ත ගමන් ඔබ වහන්සේ ඉල්ලන්න කලින් ඊළඟ පියවර දෙනවා. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ප්‍රශ්න නැත්නම් අපි සාකච්ඡා ඉවර කරමු. අවසර සාකච්ඡා කරන්නේ නැහැ එහෙනම්.